2558 වසරේ 6 වෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. සම්බුදු කෙනෙකුගේ ඥානය කිසිවෙකුට අර්ථ විවරණය කළ නොහැකිය. අවබෝධ කළ හැකිය. එවන් වූ ධර්මයක් අවබෝධ කර ගැනීමට, ප්‍රත්‍යක්ෂ කර ගැනීමට විදර්ශනාඥානයෙන් යුක්තව අධ්‍යාත්මික ගවේෂණයක් කරන මනෝවිද්‍යාඥයන් පිරිසක් හැටියට ඔය පින්නතුන් පිළිගන්න කැමැති. මනෝවිද්‍යාවේ උච්චම ප්‍රතිඵලය තමයි නිවන. ඒ මාර්ගඥානය. එවන් වූ ප්‍රතිඵලයක් නෙලා ගන්නට පුළුවන්කම තිබෙන්නේ සුවිශේෂයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියපු අයට. ඒ භාග්‍යය තියෙනවා. අහන්න ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒ ටික නතර කරලා මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ මොනවද, ඇහුවේ මොනවද, දැක්කේ මොනවද කියලා කල්පනා කරලා බලන්න ඕන. අලුතෙන් දෙයක් දකින්න නැහැ. අලුතෙන් දෙයක් අහන්න නැහැ. අලුතෙන් දෙයක් හිතන්න නැහැ. මෙතෙක් කාලයක් අපි හිතුවේ මොනවද? අලුතෙන් යමක් ක්‍රියා කරන්න නැහැ. මෙතෙක් කාලයක් අපි ක්‍රියා කළේ මොනවද? කොහෙද ඒ ක්‍රියාවේ ආරම්භය? කොහෙද ඒ ක්‍රියාවේ අවසානය? කොහෙද ඒ දැක්මේ ආරම්භය? කොහෙද ඒ දැක්මේ අවසානය? කොහෙද ඒ වේදනාවේ ආරම්භය? කොහෙද ඒ වේදනාවේ අවසානය? ඒකට කියනවා ආත්ම ගවේෂණය. තමා පිළිබඳවම තමා සොයනවා. ඒ වගේම ඒක තමන්ට තමන් පිළිසරණ කර ගැනීම, පිහිට කර ගැනීම. එනිසා මෙතනට පැමිණලා ඉන්න පින්නතුන් ඔබගේ ඉන්ද්‍රියන් වලින් බාහිර වෙන ලෝකේ වෙන දෙයක් ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නව නෙමෙයි. ඒ ඇවිල්ලා ඉන්නේ තමන්ගේම ඉන්ද්‍රියන් පරේෂණයට භාජනය කරගන්න. ඒ පරේෂණයට භාජනය කරගන්නෙත් ඔබමයි, තමාමයි. දේශනාව උපකාරයක් වෙනවා, මාර්ග උපදේශයක් වෙනවා. නමුත් ගමන් කළ යුතු තැනත්තා තමාමයි. ගමන් කිරීමේ වගකීම තමා සතුයි. තමාගේ නිවන, තමාගේ සුරක්ෂිතතාවය තමන් සලසා ගත යුතුයි. ඉන්ද්‍රිය ග්‍රහණය කර ගැනීමෙන් ඔබට සොයාගත හැක්කේ මෙන්න මේවා පමණයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනෝමය සංකල්ප, එහෙම නැත්නම් සිතුවිලි, චේතනාවල් සාගන්න පුළුවන්. ඉන්ද්‍රිය ග්‍රහණය කර ගැනීමෙන් නිවන සොයා ගන්නට පුළුවන් කමක් නැහැ. ඉන්ද්‍රිය ග්‍රහණය කර ගැනීමෙන් ඔබට කරන්න පුළුවන් ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයන් හසු කර ගැනීම පමණයි. එහෙමනම් වැඩකට නැති අඬු බඬු වැඩකට නැති උපකරණ අප ගමනක් යන විට රැගෙන යන්නේ නැහැ. අපි සිරිපාද යනකොට රෙදි සෝදන මැසි මාරන් යනවාද? ඒක අර යන කල්පනා කරන්නේ නැහැ. ඒකට උපකාරක ධර්ම විතරයි අපි අරගෙන යන්නේ. ඒ වගේම නිවන් මගට උපකාරක නොවන ධර්ම අපි අරගෙන යන එකේ තේරුමක් නැහැ නිවන් මග. එහෙමනම් නිවන් මග අපි ගමන් කරද්දී නිවනට උපකාරක ධර්ම පමණයි රැගෙන යන්න ඕන. එහෙමනම් අපි ඔබට පැහැදිලි කරලා දුන්නා ඉන්ද්‍රියන් 6 සලායතන මේ සදායතන මේ නිවනට උපකාරක නැහැ. නිවන් දකින්න උපකාරක නැහැ. ඒ ඉන්ද්‍රියන් 6 අතහැරලා තමයි මේ පරිශ්‍රණය කරගෙන යන්න ඕන. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මේ ඉන්ද්‍රියන් 6න් තොරව මේ පරිශ්‍රණය කරන්න කියලා. ඒක තමයි පුදුමේ දනවන ලෝකය තුල පහළ වුණු නොයසු විශිෂ්ට ධර්මය. ඒකට තමා තුල ශක්තියින් ගොඩ නගන්න ඕන. ඒකට කියනවා අදිඥාන අදි චිත්ත කියලා. ඥානය කියන සීමාවට වඩා දෙයක්, චිත්ත කියන සීමාවට වඩා දෙයක් තමා තුල ජනනය කරන්නම ඕන. තනියෙන් මේ මහ පොළොව තුල පළමු වතාවට ඒ උත්තම බලය ජනනය කළේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අප යම් කෙනෙක් ඒ ජනනය කරගන්නව නම් ඒ ජනනය කරගන්නේ කල්යාණ මිත්‍ර උපදේශයේ මතින්මයි. එසේ නැත්නම් ඒ ඉන්ද්‍රිය වලින් තොර වූ සුවිශේෂී ශක්තිය ජනනය කරන්න බෑ, ගොඩනගන්න බෑ. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට නිවන හොයලා එහෙම හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සු ලෝකේ හොයන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මමයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් තමයි ඒක කියන්නේ. ඔබට ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයකින් මේක අහන්න බෑ, මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා ඉන්ද්‍රියන්ගෙන් තොර වූ සුවිශේෂී ගවේෂණයක් ආරම්භ කරන්න. නිවන කියන්නේ දැකලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි. අපි නොදක යන ගමනක්. එහෙත් ඒ ගමනේදී අපිට ලැබෙනවා යම් කිසි දෙයක්. ඒ තමයි දැකීම ඉක්මවීම, ඇසීම ඉක්මවීම, ගඳ සුවඳ විඳීම ඉක්මවීම, රස නීරස විඳීම ඉක්මවීම, ස්පර්ශ ලැබීම ඉක්මවීම, මානසිකව කර්ම ක්ලේශ එකතු කර ගැනීමේ ස්වභාවයේ ඉක්මවීම. ඉන්ද්‍රියන් වලින් තොරයි. ඉන්ද්‍රියන් නිදහස් කළා. ඉන්ද්‍රියන් නිදහස් වුණාට පස්සේ ඉන්ද්‍රියන් හරීම විවේකයි. ඒ නිසා කියනවා ඉන්ද්‍රිය සංවරය තියෙනවා කියලා. ඇයි ඉන්ද්‍රියන් ඇලෙන්නේ, ගැටෙන්නේ, බැඳෙන්නේ? මේ අපි ඇලෙන්නේ ගැටෙන්නේ මනක් කල්පිතයක් එක්ක. මනක් කල්පිතයක් එක්ක තමයි ඇලෙන්නේ ගැටෙන්නේ බැඳෙන්නේ. අපිම එකම ද්‍රව්‍යයකට නම් දාලා වෙනස් කර ගන්නවා. එකම සබඳහමකට එක එක ආගමික නම් දාලා ආගමික චින්තන වෙනස් කර ගන්නවා. එකම ජීවිතයට විවිධ අර්ථකථන දෙනවා. එක එක දේ අන්දේ එක එක විදියට දකිනවා. මේ අන්ධ සමාජයේ එහෙම තමයි මේ ලෝකේ තියෙන දේකට තමයි ඔය කවුරුත් මොන වචනයක් කියලා කතා කරත් ඒ ආමන්ත්‍රණය කරන්නේ. නමුත් මිනිසුන් විවිධාකාරයෙන් එකම ස්වභාවයක් දකින නිසා බේද බින්න ගොඩාක් ලෝකේ හටගෙන තියෙනවා. සම්පූර්ණයෙන්ම මනක් කල්පිත ලෝකයක් මනෝ කියලා කියන්නේ ඒකයි. මවාගත්ත ලෝකයක සිර වෙලා ඉන්නවා. ඒ මවාගත්ත පදනම මමයි කියලා ගත්තට පස්සේ තමන් හිතනවා උද්දච්චකම කියන කේතෙන්ට ඇවිල්ලා උපදවල යමක් අල්ලාගෙන ග්‍රහණය කරගෙන අත් නොහැර සිටිනවා. ඒ තුලින් හිතනවා මම මේ දකින්නේ ලෝකයයි කියලා. මට පේන තරම ලෝකයයි කියලා. මට තියෙන දේ ලෝකයයි කියලා. මම මෙහිමයි කියලා. තමන්ගේ ලෝකයේ තුල තමන් රජ කෙනෙක් වෙනවා. ඒ තමන්ගේ ලෝකයේ තුල රජ කෙනෙක් වෙච්ච කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වෙස් අතහරින්න. මොකද්ද කියන්නේ වෙස් අතහරින්න? කොච්චරද සියලු දේ අතහරිනවා. අධ්‍යාත්මිකව බාහිරින් නෙමෙයි වෙස් අතහරිනවා. වෙස්සාන්තර කෙනෙක් බවට පත් වෙනවා. වෙස් අතුරු දහන් වෙනවා. වෙස් අතුරු දහන් වුණාට පස්සේ කවුද ඉතුරු වෙන්නේ? අන්න සත්වයෙක් නොවන, පුජ්‍යලයෙක් නොවන, ස්ත්‍රියක් නොවන, පුරුෂයෙක් නොවන, ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ සුවිශේෂී ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් මඟ දුෂ්ට විසුද්ධියකින් එයා දකිනවා. එහෙනම් මේ මෙතෙන්ට පැමිණිච්ච හැම දෙනාමත් රජවරු. කොහෙද? තමන්ගේ රටේ, තමන්ගේ මනසේ, තමන්ගේ ලෝකයේ රජවරු. ඒ රජතුමා අභිනික්‍රමණය කරන්න ඕන, විශ්වාන්තර කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් අර සිද්ධාර්ථ කුමාරයාගේ අභිනික්‍රමණය වගේ තමන්ගේ හිසකේ ටිකයි, අභරණ ටිකයි, ආයුධයයි, අශ්වයයි සියලු දෙනාම බාර දෙනවා. සියලු දෙනාම බාර දෙනවා. කෙටියෙන්ම සඳහන් කළොත් මම මේ හැම දෙයකින්ම ගැලවෙන්න ඕන කියලා සිතීමම අවිද්‍යාව. එහෙම හිතන්නේ මම කියන දේ පදනම් වෙලා මම සිල්වත් වෙන්න ඕන, මම ගුණවත් වෙන්න ඕන, මම නැනවත් වෙන්න ඕන, මම මෙහෙම වෙන්න ඕන කියන ඒ සිතුවිල්ලම අවිද්‍යාව. මේ ගමන මමෙක් විසින් ඥානනේ වඩන, මමෙක් විසින් සිල්වත් වෙන, මමෙක් විසින් ගුණවත් වෙන, මමෙක් විසින් නිවන් දකින, මමෙක් විසින් මාර්ගඵල ලබන ගමනක් නෙමෙයි. මම විසින් කියන ඒ කාරණේ සම්පූර්ණයෙන් ඉවත් කළා මාර්ගඵල ලබනවා මම නෙමෙයි. ලබනවත් එක්කම මම නෙමෙයි. ඥානය ලැබනවා මම නෙමේ, ඒත් ඥානය තියෙනවා. සීලය තියෙනවා මම සිල්වත් නෙමේ, සීලය තියෙනවා ඒත් මම නෙමේ. පින තියෙනවා නමුත් මම නෙමේ. යහගුණ තියෙනවා ඒත් මම නෙමේ. මම කියන දේ පදනම් වෙලා ඇති කරගත්ත සිල්වතුන්, නැනවතුන්, ගුණවතුන් ළඟ තියෙන ලක්ෂණයක් මේ මමත්වයෙන් තොරව සිල්වත් වෙච්ච, නැනවත් වෙච්ච කෙනා ළඟ නැහැ. අරැත්තෝ ඒවා ගොඩනගාගෙන තියෙන්නේ මමත්වේ පදනම් කරගෙන. ඒ නිසා ඒවා දෙදරා යනවා. ඒවා හැමුවේ කම්පා වෙනවා. මමත්වේ පදනම් කරගෙන තමා හොඳ කෙනෙක් බවට පත් වුනොත් තමන් නරක කෙනෙක් කියයි ප්‍රකාශ කරන විට දෙදරා යනවා. මමත්වයෙන් තොරව සිල්වත් වුනොත්, නැනවත් වුනොත්, ගුණවත් වුනොත් ඒ ගුණේ දෙදරා යන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. කාටවත් සලවන්න පුළුවන් කමක් නැහැ. සේලෝ යතා ඒක ගනු වාතේන න සමීරති. ඒවන් නින්දා ප්‍රසංසාසු න සමින්ජන්ති පණ්ඩිතා. මහා පර්වතයක් සුළඟින් නොසෙල්වෙන්නේ යම්සේද පණ්ඩිතයා කියන කෙනා ඒ වගේ සෙලවෙන්නේ නැත. පණ්ඩිතයා කියන කියන්නේ මේ සද්ධර්ම අවබෝධයට පත්වෙච්ච කෙනා. එයාගේ අධ්‍යාත්මය ගැනයි ඒ නොසෙල්වෙන ගුණය පැහැදිලි කළේ. තමන්ගේ සිත දිහා බලන්න. තමන්ගේ සිත කොතනද පිහිටවල තියෙන්නේ? සැලෙන, සෙලවෙන තැනකද, නොසෙලවෙන තැනකද? සෙලවෙනවා නම් ඇයි සෙලවෙන්නේ? සෙලවෙන ධර්මතා තුල ඔබ රැඳිලා ඇති. ඒ වගේම ඔබට අයිති නැති ධර්මතා ඔබේ යයි ඔබ සිතාගෙන ඇති. එනිසා වහාම ඔබට අයිති තැනට ඔබ යන්න. ඔබට පඨවි ධාතුව අයිති නැහැ, ආපෝ ධාතුව අයිති නැහැ, තේජෝ ධාතුව අයිති නැහැ, වායෝ ධාතුව අයිති නැහැ. ඔබට අයිති තැනට, නිසි තැනට ඔබ යන්න. මේ ශරීරයේ ගොඩ නැගිලා තියෙන ඒ සතර ධාතුන් ඔබට අයිති නැහැ. මේ ශරීරයේ පවත්වන්නේ මේ ශරීරයේ අයිතිකාරය සම්පූර්ණයෙන්ම මේ සතර ධාතුන්. මේ ශරීරයේ පඨවි ධාතුවට, ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට බෙදලා දුන්නාට පස්සේ ඉතුරු වෙන්නේ කවරක්ද? සංකල්ප වශයෙන්, අතීතය, අනාගත, වර්තමාන වශයෙන් අර එක්කෙනා මේක්කෙනා අපේ ඔළුවට දාපු සියල්ලම පැත්තකින් තිබ්බහම බලන හිස් බෝතලයක් වගේ වෙනවා. දැන් බෝතලේ කියලා කියන්නේ එක වස්තුවක්. ඒක ඒ බෝතලේ මතට ඕනම දෙයක් දාන්න පුළුවන්. හොඳ ඖෂධයක් දාන්න පුළුවන්, ඇල් ජලය දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටාම විෂ සහිත දෙයක් වුණත් ඔකට දාන්න පුළුවන්. ඉතින් මිනිස්යාගේ මේ මනස මොලේ කියලා කියන්නේ බෝතලයක් වගේ. මොලේ හැඩේ නෙමෙයි, ක්‍රියාකාරීත්වයේ හැඩේ. බෝතලයක් වගේ මේ බෝතලේට නොයෙකුත් දේවල් හැමෝම දාගෙන ඉන්නවා. ඒව හිස් කළාට පස්සේ හිස් බෝතලයක් වගේ වෙනවා. සැබෑ ආර්ය ශ්‍රාවකයාගේ අධ්‍යාත්මයමයි. එයාගේ මුළු ජීවිතේම හිස් බෝතලයක් වගේ කරගන්නවා. යාඬ තියෙන නත්ති සුඛය, මේක ඇතුලේ රූප නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංඛාර නැහැ, විඥාන වැඩ කරන්නේ නැහැ, ග්‍රහණය කරලා නැහැ. අතීතයේ නැහැ, අනාගතයේ නැහැ, වර්තමානයේ නැහැ, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සමග ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. හිස් බෝතලයක් වගේ. මම කියලා කෙනෙක් නැහැ, වෙනාන් කෙනෙක් කියලා කෙනෙක් නැහැ. මම කරන දෙයක් නැහැ, නොකරන දෙයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ. නත්ති සුඛය අධ්‍යාත්මය තුල බැලුවාම මට මුකුත්ම නැහැ. නත්ති සුඛය හිස් බව සැපයි. ගවයෙකුට කරත්තයක් ඇදගෙන යන්නාසේ ලැබුණු දුක, ඒ කරත්තය ලිහුවාම පුදුම සැනසෙල්ලක්. හිස මත මල්ලක් තබාගෙන යන මිනිස්සෙකේ මල්ල පසකින් තිබ්බහම පුදුම සැනසෙල්ලක්. රතයක් පදවාගෙන යන මිනිස්සෙක් දුරක බොහොම අපහසුයි. ඒකෙන් පසකට වුණාම හරීම සැහැල්ලුවක්, වගකීමකින් නිදහස් වුණා වගේ. ඒ වාගේ නිදහසක් මේ අධ්‍යාත්මයේ හිස් කරගත්තාම අපට අත්විඳින්නට පුළුවන්. මොළය නැමැති, මනස නැමැති බෝතලේ එක එක වර්ග පුරවගෙන තියෙනවා. ඒ පුරවගත්ත දේට අනුව රස දැනෙනවා. රසවත් දේවල්, නීරස දේවල්, විෂ දේවල් වෙන්න පුළුවන්. පුරවගන්නේ යමක්ද, ඒ දෙයි භුක්ති විඳින්නේ. කිසිවක්ම පුරවාගන්නේ නැද්ද, මේ මොහොතේ ලැබෙනවා අවේදීත සුවය. එතකොට විඳින්න දෙයක් නැහැ. විරාගික සුවය, ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. විමුක්ති සුවය, සියල්ලගෙම නිදහස් වෙලා සිටින්නේ. නත්ති සුඛය, මට කිසිවක්ම නැහැ. මා විසින් දකිනවා කියන ස්වභාවයෙන් ඉවත්ව අනන්තයේ සිට අනන්තය දකින්න. අන්තයක සිට අනන්තය දකින්න නැතුව අනන්තයේ සිට අනන්තය දකින්න. එවිට සුවිශේෂී ලක්ෂණයක් ඔබට තේරෙනවා ඇති. එවිට දකින කෙනෙක් නැති බව වැටහෙනවා. ඒ වගේම දකින දෙයක් නැති බව වැටහෙනවා. එක් ස්ථානයක රැඳී තවත් දෙයක් දකිනවා කියන ස්වභාවය ඉක්මවා යනවා. එවිට අනන්තයේ සිට අනන්තය දකිනවා. දකින කෙනෙක් පුජ්‍යලෙක්, මිනිසෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, සත්වයෙක් නැත. අනන්තය ප්‍රශංසා කරන්න, අනන්තය අගය කරන්න, ප්‍රතිඵලයත් අනන්තයයි. ඒ අනන්තයටයි අකාලිකත්වය කියලා කියන්නේ. ඒ අකාලිකත්වය හැම කල්හිම අවබෝධ කරගන්න පුළුවන්. එය සෝබාධම. ඒ අකාලිකත්වය පුජ්‍යලත්වය නිසා ආවරණය වී තිබෙනවා, වැසී තිබෙනවා. පුජ්‍යලත්වය නිසා ආවරණය වී තිබෙනවා, වැසී තිබෙනවා. ඒ අකාලිකත්වය, ඒ අනන්තය. අචින්තියේසු ප්‍රසන්නානං විපාකෝ හෝති. අචින්තියෝ, ඔබ අනන්තය ප්‍රශංසා කරන, අගය කරන කෙනෙක් වෙන්න ඔබගේ ආත්මයත් ඔබගේ ජීවිතයත් අනන්ත වූ, අකාලික වූ, විමුක්ති වූ ජීවිතයක් බවට පරිවර්තනය වෙනවා. නිවන් මඟ වඩන කෙනාට බාධක පහක් එනවා. ඒ තමයි පංච නීවරණ. නිවන වසා දමන බාධක පහක්, ආවරණය කරන වසන බාධක පහ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ ධර්ම. මේවට සිත නොනැමෙන්නට ඉඩ නොතබා ආර්ය පරේෂණය, ඒ නිර්වාණ පරේෂණය, කිං කුසල ගවේසි පරේෂණය, කිං සච්ඡං ගවේසි පරේෂණය සිදු කළ යුතුයි. මේ විමුක්ති පරේෂණය සිදු කරගත යුතුයි. අර පංච නීවරණ වලට සිත නොනැමෙන්නට ඉඩ නොතබා. වීරිය හොඳට තියෙන්නත් ඕන. ඒ වගේම සිත මෙහෙයවීම හරියට තියෙන්නත් ඕන. කොයි විදියටද හරි වෙන්නේ? ධර්මයෙන් ප්‍රකාශිත ආකාරයට. අවබෝධඥානයකින් ලෝකෝත්තර ධර්මය ප්‍රකාශිත විදියට. කිසි විටක දෘෂ්ටිගත නොවන්න. දෘෂ්ටිගත වුවොත් එතනින් වේදනාවක් ගලාගෙන එනවා. දෘෂ්ටිගත නොවන්න. දෘෂ්ටිගත නොවේ නම් වේදනා නැත, සංඥා නැත, සංස්කාර නැත, සංකාර නැත, විඥාන නැත. තිබෙන්නේ නත්ති සුඛය. නිතරම බලන්න ක්‍රියාකාරකත්වයට ඔබ හසු වී තිබෙනවාද? මම කර්මකාරයෙක් වී සිටිනවාද? කර්මකාරයාගෙන් නිදහස් වෙන්න, ක්‍රියාවෙන් නිදහස් වෙන්න. කම්ම නිරෝධාය සංවත්තතේ. කර්ම නිරෝධ කිරීමෙන් සැනසීම ලබන්න පුළුවන්. ක්‍රියාවක් ඇති තැන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, ලෝභ, ද්වේෂ, මෝහ, අතීත, අනාගත, වර්තමාන, පටිච්ච සමුප්පාදය එහි ක්‍රියාත්මකයි. කර්මකාරකයෙන් නිදහස් වෙන තැන අර සියල්ල නිදහස් වෙනවා. ඥානයට විවේකයක්, මනසට විවේකයක්, අතීතයට, අනාගතයට, වර්තමානයට විවේකයක්. තරණය කරන්නෙත් නෑ, රැඳී සිටින්නෙත් නෑ. කොහොමද මේ සංසාර සාගරේ තරණය කළේ? රැඳී සිටියෙත් නෑ, තරණය කළෙත් නෑ. අපූර්ව ධර්මයක්. බුද්ධ විවේකය, චිත්ත විවේකය, කාය විවේකය, ඉන්ද්‍රයන් තුළ ඇති විවේකය, දෘෂ්ටි වලට නොපැමිණීමේ සිල්වත්කමයි වැඩෙන්නේ. ඒවා වෘත සීල නොව එය ලෝකෝත්තර ආර්ය සීලයයි. හිස නිදහස් කරන්න, මනස නිදහස් කරන්න, කාලය නිදහස් කරන්න, ඉන්ද්‍රියන් නිදහස් කරන්න, පුජ්ජලත්වය නිදහස් කරන්න, වෙන දේ ස්වභාවයෙන් වෙයි, ඒ දේ ඔබ පැතිය යුතු නෑ, ලැබිය යුතු නෑ. ස්වභාවය ස්වභාවයක් ලෙස ඔබ වෙත පැමිණේ, ඔබ අස්වාභාවික නොවී සිටීමයි කළ යුත්තේ. කිසිදු ආකාරයකට කිසිදු දෙයක් ග්‍රහණය නොකරන්න. මමත්වය නොමැති සමාධියේ ඔබ සිටිය යුතුයි. දෘෂ්ටි නොමැති සමාධියේ ඔබ සිටිය යුතුයි. ඔබගේ මානසිකත්වය තුළ දෘෂ්ටි තිබේද, මමත්වයේ තිබේදයි නිතරම පරීක්ෂාවෙන් සිටින්න. මමත්වය ප්‍රහාණ කරන්න, දෘෂ්ටි ප්‍රහාණය කරන්න. නිතරම නත්ති සුඛයට පැමිණෙන්න. නත්ති සුඛයට පැමිණෙන්න. කිසිවක්ම නැහැ කියන සැහැල්ලු සැපය ලබන්න. ඒ තුල පුජ්‍යලේ තබා නොගන්නට වග බලා ගන්න. ඒ තුල පුජ්‍යලත්වයට රැඳී සිටීමට අවකාශය නැත. එහි ඇත්තේ නිරෝධ ස්වභාවයක් පමණයි, අවේදීත ස්වභාවයක් පමණයි, විරාගික ස්වභාවයක් පමණයි, රෑ දහවල ඉක්ම වූ ස්වභාවයක් පමණයි, අකාලික ස්වභාවයක් පමණයි. එහි ඇත්තේ එයයි නත්ති සුඛය. එහි රෑ දහවල නැත. එහි ස්ත්‍රී පුරුෂෝ නැත. එහි පුජ්‍යලේක් නැත. එහි කිසිදු වේදනාවක් නැත. එහි කරන දෙයක් නැත. එහි නොකරන දෙයක්ද නැත. එහි රැඳී සිටීමක්ද නැත. එහිට පැමිණීමක් නැත. එයින් පිටවීමක් නැත. එහි අතුරු දහන් වීමක් නැත. ස්වභාවයට ඉඩ දෙන්න. තමා පාලනයෙන් ඉවත් වන්න. තමා තුළින් ගැලවීම, ඉන්ද්‍රියන් වලින් නිදහස් වීම සැපයක් කොට සලකන්න. එයට බිය නොවන්න. එය සතුටින් අත්හරින්න කැමැතිවන්න. ඔබගේ කර මත පැට වූ බර සියල්ල තිබෙන්නේ මමත්වය තුළයි. ඒ මමත්වය නැමැති කරත්තය ඔබගේ හිස මතින් ඉවත් කරන්න, දුරු කරන්න, ඈත් කරන්න. එයට බිය නොවන්න. එයට ධිරිය ලබා දෙන්න. එයට ශක්තිය ලබා දෙන්න. ඒ ස්වභාවයම වඩන්න. අකාලික ස්වභාවය වඩන්න. අතීතය නැත, අනාගතය නැත, වර්තමානය නැත. අනන්තය වඩන්න. පුජ්‍යලත්වය නැති අනන්තය. අනන්තයට පිවිස අනන්තය දකින්න. ඒට මනස විවෘත කරන්න. අන්තගාමී මනසින් නිදහස් වීම සැපයක්. ස්වභාවයට ඉඩ දෙන්න. සම්පූර්ණේ ස්වභාවයට ඉඩ දෙන්න. මමත්වයේ තබාගෙන නිවන් පුර යා නොහැකි. එබැවින් මමත්වය අතහරින්න, පාලනයෙන් නිදහස් වන්න. පූර්ණව මනස විවෘත කරන්න. කිසිදු දෙයක් ග්‍රහණය නොකරන්න. මෙසේ වේවා මෙසේ නොවේවා නොසිතන්න. කිසිම තැනක මමත්වය තබා නොගන්න. ස්වභාවයට විවෘත කරන්න. සම්පූර්ණයෙන් අතහැර දමන්න. ස්වභාවයෙන් ඇතිවන චංචල බව, පිළිබඳව නොතකා හරින්න. ස්වභාවයෙන් නිදහස් වීමට දනවන බිය, ඒ මාර පාක්ෂික ධර්මයක් කොට එය බිය දුරු කරන්න. නොබියව අකාලිකත්වයට පිවිසෙන්න. දකින දෙයක් හෝ දකින කෙනෙක් නොමැතිව දකින්න, එය සම්මා දිට්ඨියයි. දකින කෙනෙක් හෝ දකින දෙයක් නොමැතිව දකින්න, එය සම්මා දිට්ඨියයි. ඇස ඉක්මවා ලෝකේ දකින්න, කන ඉක්මවා ලෝකයට අහුන්කම් දෙන්න, ඉන්ද්‍රියන් ඉක්මවා ලෝකය දකින්න, අන්ධකාරය හා ලෝකය පරදවන්න, අතහැර දමන්න, වර්තමානය අතහරින්න, අනාගතේ නොපිහිටන්න, අතීතේ නොපිහිටන්න, සියල්ල අතහරින්න, පුජ්‍යලත්වය අතහරින්න, සියල්ල යන වචනය ද අතහරින්න, අතහැරීමත් අතහරින්න, අතහැරීමත් අතහරින්න. අල්ලා ගැනීමත් අතහරින්න, අතහැරීමත් අතහරින්න, අල්ලා ගැනීමත් අතහරින්න. කිසිවක් නොකරන්න, කිසිවක් බලාපොරොත්තු නොවන්න, කිසිවක් වෙනස් නොකරන්න, කිසිම ක්‍රියාවක් නොකරන්න, කිසිදු අකිරියාවක් නොකරන්න, පාලනයෙන් නිදහස් වන්න, මනස ස්වභාවයට නිදහස් කරන්න. මම කිසි තැනක නොරඳවන්න, මමත්වය කිසි තැනක නොරඳවන්න, සියලු තැනින් මමත්වය ඉවත් කරන්න. සියල්ල අතහරින්න, සියල්ල අතහරින්න. අල්ලා ගත් දෙයක්, ග්‍රහණය කරගත් දෙයක් ඇත්දයි බලන්න. එය දෘෂ්ටියක්. එය මාර පාක්ෂික ධර්මයක්. ඔබේ මනස දුකට ඇදගෙන යන ධර්මතාවය. ඒ මවා ගත්තා වූ දෙයක්. එය අවිද්‍යාවක්. එම අවිද්‍යාවෙන් නිදහස් වන්න. සියලු මවා ගැනීම් වලින් නිදහස් වන්න. පුද්ගලත්වයේ මවා ගැනීමෙන් නිදහස් වන්න. සියල්ල නිදහස් කරන්න. ධර්මයේ තමන්ගේ ඥාණයට පමුණුවන්න. ධර්මයේ තමන්ගේ සිතට පමුණුවන්න. ධර්මයට සමාන ඥානයක් මනසක් ගොඩනගන්න. කිසි විටක වෙනසක් බලාපොරොත්තු නොවන්න. අවබෝධයක් බලාපොරොත්තු නොවන්න. අවබෝධ කර ගැනීමට උත්සාහ නොකරන්න. මනස විවෘත කරන්න. එපමණකින් සියල්ල ගසාගෙන යනු ඇති. අත්හරින්න එපා, අල්ලගන්නත් එපා. අත්හරින්න එපා, අල්ලගන්නත් එපා. දේශනාවට අනුව සියල්ල අතහරින්න වීරය කරන්න. සියල්ල අතහරින්න උත්සාහ කරන්න. සියල්ල අතහැරන තුරුම සියල්ල අතහැරීමේ වීරිය අත්හරින්න. අනුශාසනාවට පරිදි සියල්ල අතහරින්න උත්සාහ කරන්න. සියල්ල අතහැරෙන තුරු සියල්ල අතහැරීමට තිබෙන වීරිය අත්හරින්න. සියල්ල මුදා හරින්න. සියල්ල අතහැරීමට තිබෙන උත්සාහයද අතහරින්න. ඒ ආකාරයෙන් උත්සාහය කරන්න. ධර්මානුකූලව සියල්ල අතහරින්න. කිසි තැනක මමත්වය නරඳවන්න. සියල්ල අතහැරීම ඔබට සැප සලසන සුළුයි. සියල්ලගෙන් නිදහස් වීම සැපයි. නත්ති සුඛය අත්දකින්න. සියල්ලගෙන් නිදහස් වීම සුඛයක් හැටියට සලකන්න. මමත්වයේ දුරු වීම සැපයයි. සියලු ගැටලු උපදවන්නේ මමත්වයයි. සියලු සංකල්ප අතහරින්න. තමා කෙරෙහි, ලෝකය කෙරෙහි, ලෝකයේ ඇති ධර්මතා කෙරෙහි තියෙන සංකල්ප දෘෂ්ටි අතහරින්න. තමා හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් නොවන්න. උපේක්ෂා කෙනෙක්ද නොවන්න. ඔබ අතීතයේ හෝ අනාගතයේ හෝ වර්තමානයේ මනස නොරඳවන්න. කිසිදු වෙනසක් හෝ ස්වභාවයක් බලාපොරොත්තු නොවි සියලු සංඥා මුදා හරින්න. සියලු වේදනාවන් මුදා හරින්න. සියලු සැකසීම් සංකාර මුදා හරින්න. සියලු බෙදීම්, වෙනස් කිරීම්, විජානනය කිරීම් විඥානේ නිදහස් කරන්න. නාමයත් රූපයත් නිදහස් කරන්න, සිතත් සිතුවිලිත් නිදහස් කරන්න. කිසිවක් අපේක්ෂා නොකරන්න, අතහැරදා සිදුවෙන වෙනස සිදුවෙන්නට ඉඩ හරින්න. සියල්ල අතහැර සිදුවෙන වෙනස සිදුවන්නට ඉඩ හරින්න. ඒ වෙනස අත් නොදකින්න, අත්දැකීමට අපේක්ෂා නොකරන්න, ඔබ අතහැරීම පමණක් සිදු කරන්න. නිදහස ස්වභාවයෙන් පැමිණෙනු ඇති. ඒ අපේක්ෂා නොකරන්න, ග්‍රහණය නොකරන්න. බලාපොරොත්තු වූ ආශාවන් තුල සිත නරඹවන්න, එය කාමච්ඡන්දයයි. තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ සිතිවිලි වල, චේතනාවන් වල සිත නරඹවන්න, ඒ ව්‍යාපාදයයි. එය නීවරණ ධර්මයක්. කම්මැලිකමට, පසුබෑමට, විමර්ශනයට, කම්මැලි බව මුදා හරින්න, එය තීන විද්‍යයයි. භාවනාවක් යැයි යමක් කරන්නේ නම් එයින් නිදහස් වන්න. කිසිවක් නොකර සිටීමට උත්සාහ කරන්නේ නම් එයින්ද නිදහස් වන්න. මොනම හෝ ක්‍රියාවකට අනුබල දෙනම් එයින්ද නිදහස් වන්න. ඒ ආකාරයෙන් ධර්මය වඩන්න. අපි බලාගෙන ඉන්නේ හැම දෙයක්ම හැම මොහොතකම තේරුම් ගන්න. ඒ කියන්නේ තෝරලා කොටස් කරන්න. තේරුම් ගන්නවා. මේක තේරුම් අතහරිනවා. අරහත්නේ. අරය හෙවත් හරය, එහෙම නැත්නම් ප්‍රතිඵලය අතහරිනවා. අරහත් මාර්ගඵලය කියලා කියන්නේ ඒකයි. අරය හරය අරටුව අතහැර දැම්මා. හේතුවයි ඵලයයි දෙකම නිරුද්ධයි. ඔය සෝහන් වුණා කියලා කියන එක වැරදි. හැමෝම සෝහන්. සෝහන් කියන එකේ තේරුම ඒ මම. මම වෙමි කියන එකයි. සෝහන් පාලි භාෂාව පොත අරගෙන බලන්න. ශබ්දකෝෂේ. ඉතින් සෝහන් වුණා කියන එක වැරදි. විසාකාව සෝහන් වුණා එහෙම කියන එක වැරදි. සෝහන් වෙලා හැමෝම ඉන්නේ ඒකේ මාර්ගස්ත පලස්ත වෙන්න ඕන. මම කියන මාවතෙන් සහ ඵලයෙන් නිදහස් වෙන්න ඕන. සෝහාන් මාර්ගස්ත පලස්ත භවටපත් වුණා කියන එකයි මමත්වේ නිදහස් වුණා කියන අර්ථය ගොඩනගින්නේ සම්පූර්ණ වචන කියන්න ඕන. සෝහාන් කියලා කියන්නේ මම. ඒ මම කියන එකේ නිදහස් වෙන්න මාර්ගස්ත පලස්ත වෙන්න. දැන් ඔයත් යන්නේ කොහෙද? මම කියන මාර්ගයේ ඉන්නේ කොහෙද? මම කියන ඵලයේ අයින් වෙන්න ඕන මොකද? මම කියන මාර්ගයෙන්, මම කියන ඵලයෙන් අයින් වෙන්න. ඒකයි වෙන්න. සෝහන් වෙන්න එපා. සෝහන් වෙලා තමයි ඉන්නේ හැමෝම. මාර්ගස්ත පලස්ත වෙන්න ඕන. මමත් වෙන්නේ රහස් වෙන්න ඕන. කෙටි යෙදුමක් ලෙස දුවත් එහි අරුත අරකයි. තේරුම් අරගෙන වඩන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි පීන පීන ඉන්නේ කෙලස් ගඟේ. කෙලස් ගඟේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් යුක්ත ඉන්ද්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් සුඛ දුක්ඛ උපේක්ෂා සහ මිශ්‍ර වේදනා වලින් විඳගනිමින් ඉන්නවා. මේ වේදනා ඉක්මවා යන ගමනට මාරු වෙන්න හදනකොට මෙයා කලබල වෙනවා. මනස ඇතුලෙන් එතෙන් දකින්න කොමට විඳින්න දෙයක් නැහැ, කොමට ලබන්න දෙයක් නැහැ, මම වෙනසකට භාජනය වෙන්න යන්නේ කියලා තේරුම් ගන්න ඕන. සියලු ප්‍රශ්න උපදවන ගැටලුව අතහරින එක මට ලාභයක්, මට ප්‍රයෝජනයක්. මමත්වයේ අතහරින එක මට ප්‍රයෝජනයක්. ඒ ස්වභාවයට ඉඩ දෙන්න මනස සූදානම් කරන්න ඕන. මනසට පෙන්වන්න ඕන මේ මමත්වේ රාමෝ කියලා කියන්නේ, මම කියන්නේ මං අවිද්‍යා සහගත නිර්මාණයක්. ඒක දුරු වීම මට ලාභයක්. අනුන්ගේ දේ මගේ ළඟ තියාගන්න කම්මට සැපයි. ඒ දේ ගොඩාක් නිදහස්, අනුන්ගේ දේවල් අනුන්ටම දීලා අතහැර දැවහම එයාට ලොකු නිදහසක් ලැබෙනවා, මානසික නිදහසක් ලැබෙනවා. ඒ වගේ මේ මම කියන්නේ, අපි කියන්නේ බොරුවක්, අවිද්‍යාවක්. ඒක අතහරින්න ඕන. මනස ක්‍රමානුකූලව ඒ ධර්මයට සමීප වීමේ බිය කියන එක දුරු කරගනීවි. දැන් අපි කවුරු හරි මිත්‍රෙක් හරි යාළුවෙක් හරි හම්බ වෙලා එකපාරට කරට දාගෙන ආලෝ කොහොමද කියලා කරට දා එක්කන් ගියාද? නෑනේ. බොහොම කාලයක් දැන හඳුනගෙන බොහොම හැමින් හඳුනා ගැනීම මිත්‍රශීලී වෙනවා. ඒ වගේම විශේෂ ගුණයකට පාත්‍ර වීමට යන මොහොතේදී අර පුරුදු යහලුව ටික පස්සෙන් අදින ස්වභාවයකුත් තියෙනවා. ඒ වගේම එකවර මේ ධර්මයට පිවිසෙන්නට තියෙන මැලිගතියකුත් තියෙනවා. ඒ වගේම සිතෙහි තිබෙන අර නීවරණ ධර්ම වලින් එකක් ඇවිල්ලා සමහර අයගේ සිතේ අර අභ්‍යන්තරේ ගැඹුරින් තියෙන ඒ නීවරණ ධර්මය පිටිපස්සට යාව ඇදගෙන යනවා. එහෙම ලක්ෂණයක් තියෙනවා. ව්‍යාපාද ලක්ෂණ තියෙනවා. ඇලෙන ගැටෙන ස්වභාවල් තියෙනවා. තීන මිද්දේ තියෙනවා. උද්දච්ච කම, මාන්නය, ලොකු කම තියෙනවා. හිතේ විසිරෙන ස්වභාවය තියෙනවා. ඒ දේවල් ඇවිල්ලා අපිව රැගෙන යනවා. නමුත් දිගින් දිගටම පිරිසෙන්න. දැන් අඹ ගෙඩියකට ගල් ගෙඩියකින් පොල්ලකින් එකවර ගැහුවාම කැඩුන් නැති වුණොත් මොකද කරන්නේ? අපි දෙවෙනි වතාවෙත් උත්සාහ කරනවා. තුන්වෙනි වතාවෙත් උත්සාහ කරනවා. ඒ ක්‍රමය හරියන්නේ නැත්නම් පොඩ්ඩක් පැත්ත වෙනස් කරලා අඹ ගෙඩියට පොල්ලකින් ගහලා බලනවා. කොහොම හරි අපි ඒ ගෙඩිය කඩා ගන්නවා. ඒ වගේ තමයි මේ ධර්මයේ. ඒ විදිහට වුණේ නැත්නම් ඒකට හේතු සාධකයේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. එතකොට අපිට පේනවා මේ හේතු සාධකේ. මෙන්න මේ හේතුව නිසා තමයි මේ වෙන්නේ. ඊට පස්සේ වෙනත් ක්‍රමයකට උත්සාහ කරනකොට ඒක සාර්ථක වෙනවා. ඒ වගේ ධර්ම අවබෝධය කර ගැනීම සඳහාත් විවිධාකාරයෙන් උත්සාහ කරන්න. එක දිගට ධර්මයේ නියැලෙන්න. දැන් මේ ධර්ම ශක්තියින් ගොඩනැගුණාම විශේෂයෙන් මේ දේශනාව නැවත නැවත අහන්න. ඒ ධර්ම කරුණු නැවත නැවත මෙනෙහි කරන්න. ඒ ධර්ම ශක්තියින් වඩන්න. ඒ වැඩිම තුල තමන්ට අර නිරෝධ ගුණයන්, අකාලික ගුණයන් ලබන්න පුළුවන්. මේ ඔබ සෝහාන් වෙනවා නෙමෙයි, සෝහාන් මාර්ගස්ත පලස්ත වෙනවා. ලබන දෙයක් නැහැ. මාර්ගයයි ඵලයයි හලනවා. දැන් අපි සෝහාන් වෙන අය නෑ මෙහි. හරිනේ? ඒ සෝහාන් කමින් ඉදහස් කරනවා. සෝහාන් වෙච්ච අය සෝහාන් කමින් මුදවනවා. ඒකයි කරන්නේ. මම කියන සංකල්පය තුල ඉන්න අය මම කියන සංකල්පයෙන් නිදහස් කරනවා. ඒ ඵල සමාපත්තියකින් ඇසෙන ධර්මය කී ඔබට ඇසෙන්නේ. ඒ නිසා ඔබට ඒ ධර්මයට පිවිසීමට අවකාශය තියෙනවා. සද්ධර්මය අති දුර්ලභයි. ධර්ම අවබෝධය නොකොට මැරෙන්නේපා. මනුෂ්‍යාත්මයට නිගාවා. මිනිසෙක් වෙන්නේ මේ විශිෂ්ට වූ ඥානිය උපදවන්නමයි. නැත්තම් ඉතින් කන්න බොන්නාද ඉන්න පළඳ ඉන්න නම් ජීවත් වෙන්න සතුට වෙන්න නම් තිරසනෙක් වුණත් පුළුවන්. ඒ නිසා මේ මනුෂ්‍යාත්මය ලැබුණේ මේ මනුෂ්‍යත්වය ගොඩනගා ගන්නම. එයට උත්සාහ කරන්න, වීරය කරන්න.